අපි 112ට වැඩියන් සංග අපිට තියෙනවා. 112ට වැඩිය ගියානම් විවාදයෙන් නොකරම එයා ඉවත් විය යුතුයි. නමුත් අපි උවමනා කරන්නේ මේ විවාදයකට මුහුණ දීලා ඒ විවාදයෙන් පස්සේ එයා ඉවත් කරන්න. ඒකයි අපි 112න් අත්සන් ප්‍රමාණයෙන් නතර කරේ. තවත් පස් දෙනෙක් ඉන්නව අත්සන් කරන්න අපි ඒ විදිහට කිව්වා. උවමනා නැහැ අත්සන් කරන්න. ඒකනම් අවිලා විවාදයට සහභාගී වෙන්න. ඒක ගන්න නැත්නම් 113ට වැඩි වුණා නම් විවාදයක් කරන්න දෙයක් නැහැ. නිකම්ම සම්මත වුණා හැටි ඒක සැලකෙනවා. ඉතින් ඒ නිසා ඒක කරන්න උවමනා නැහැ. අපිට ඕන මේ චෝදනා ටික ගැන සාකච්ඡා කරලා විවාදයක් කරන රටට දැනෙන කලස්සල ඒගොල්ලන්ට උත්තර දෙන්න අවස්ථාවක් දීලා ඒ අනුව තීරණයක් ගන්න.